මගේ එකම ඉල්ලීම තමයි නායකත්ව මණ්ඩලයෙන් අපිට විවිධ මතවාද තියෙන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මැතිතුමාට එතුමාගේ අදහස් මතවාද තියෙන්න පුළුවන්. විවිධ මතවාද තියෙන තරමට තමයි පක්ෂයක් ශක්තිමත් වෙන්නේ. නමුත් ඒ මතවාද අපි එක මේසයකට ගෙනල්ලා අපේ අභ්‍යන්තරේ නිවස ඇතුලේ සාකච්ඡා කරමු. පිට සාකච්ඡා කරන්න නැතුව සාකච්ඡා කරලා මම නායකත්ව මණ්ඩලයෙන් කාරුණිකව ඉල්ලනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මම සහෝදරයෙක් හැටියට පක්ෂයට ආදරය කරන පුද්ගලයෙක් හැටියට එතුමාගේ පියාණන්ට ගරු කරලා අදටත් ආදරය කරන කාන්තාවක් හැටියට ඉල්ලන්නේ එකම ඉල්ලීමයි අපිත් එක්ක පක්ෂයට ආදරේ ඔබ. ඒ නිසා පක්ෂෙත් එක්ක නායකත්ව මණ්ඩලෙත් එක්ක එකතු වෙලා මේ ගමන යමු.